නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ මේ ධර්මය මනුෂ්‍යාව ඉහළ තලයට ගෙන යන්න පුළුවන් එකක්. මනුෂ්‍ය ලෝකේ මිනිසෙකුට කිසි ලෝකයක බැරි විදිහට සීලය දියුණු කරන්න පුළුවන් මාර්ගයක් මේ ධර්මයේ පෙන්වනවා. සමාධිය දියුණු කරන්න පුළුවන් මාර්ගයක් පෙන්වනවා. ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් මාර්ගයක් පෙන්වනවා. ලෝක සියලු බන්ධනයන්ගෙන් නිදහස් වෙලා අවබෝධයෙන්ම විමුක්තිය කරා යන මාර්ගයේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඉතින් මේ මාර්ගයේ ලෝකිට බුදුරජාණන් වහන්සේ පිළිදරව් කරනකොට උන්වහන්සේ එක හෙලි කරන්නේ විශාල බලයක් ඇතු. ඇයි ඒ වගේ විශාල බලයක් ඇතු කරන්න වෙලා තියෙන්නේ? එහෙම නැත්තම් මේ මාර්ගයේ කඩාකප්පල් කරනවා. මොකද හේතුව පෙනෙන ලෝකේ විතරක් නෙමෙයි සීල සමාධි ප්‍රඥාවලට විරුද්ධ. නොපෙනෙන ලෝකෙත් විරුද්ධ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය බබලන්නගත්තු මෑත භාගි සියලු උත්සාහ අසාර්ථක වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි කෙලෙස් සහිත මේ මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි විරුද්ධ. පේන්නේ නැති ලෝකෙ මේ ධර්මයට කැමති නැහැ. ඒකට හේතුව මිනිසෙක් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් දියුණු වෙනකොට ඒගොල්ලන්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒවලු ඉක්මෝ යන්න හදනවා කියලා. මේකෙන් බේරෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි සිත පහදවා ගැනීම. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න ඕනේ. ඒක තමයි අපිට කරන්න තියෙන දේ. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම අපි කරගත යුත්තේ උන්වහන්සේ වදාළ ධර්මයේ තුලින්. ඊළඟට අපි හිත පහදවා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන. ඊළඟට මේ ධර්ම මාර්ගයේ ගමන් කළ ශ්‍රාවකයන් ගැන සිත පහදවා ගන්න ඕනේ. ඒ සිත පහදවා ගත්තොත් අපිට ඇති වෙනවා හිතට මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තමයි මේ ධර්ම මාර්ගයේ අපිට ඉස්සරහට යන්න උපකාර වෙන මූලිකම දේ. ඒකට හේතු මේකයි. දැන් ඔන්න මනුස්ස ලෝකයේ තියෙන විවිධත්වය නිසා, ඒ වගේම මේ මනුස්සයන් අතර තියෙන කෙලෙස් නිසා හැමතිස්සෙම අපි එක එක්කෙනා ඒ ලෝකයේ සියලු සත්ත්ව ලෝක තුල එක එක්කෙනා එක එක්කෙනාගේ ප්‍රතිරූපයක් අල්ලගෙන ඉන්නවා. එක එක්කෙනා තම තමන් ගොඩනගාගත්තු ප්‍රතිරූපයකට තමන් අහු වෙලා ඉන්නවා. ඒකට කියනවා ආත්ම දෘෂ්ටිය කියලා. මේ ආත්ම දෘෂ්ටියත් එක්ක තමයි මේ ගමන අපි ආවේ. අර හිතේ පැහැදීම ඇති කරගත්තේ නැත්නම් ආත්ම දෘෂ්ටි ඉස්සරහට එනවා. ඊට පස්සේ වෙන්නේ අපි ධර්මයේ ඉගෙන ගන්නවා. ධර්මයේ කියනවා. ධර්මයේ තේරුම් ගන්න කල්පනා කරනවා. හැබැයි ඒ කොහොම යන්නේ මොකක් එක්කද? ආත්ම දෘෂ්ටියත් එක්ක. ඊට පස්සේ මොකද වෙන්නේ? කාලයක් යනකොට තමන්ගේ දෙයක් කිය කියනවා. මේකෙන් ගැලවෙන එක ලේසි නෑ. එතකොට ආත්ම දෘෂ්ටි ඉස්සරහට එන එක නැතුව ආත්ම දෘෂ්ටි පස්සට යන්න නෑ. මොකක්ද ඉස්සරහට එන්න ඕනේ? පැහැදීම. එතකොට මේ පැහැදීම තියෙන්න ඕනේ අවබෝධයකින් යුක්තව. මොකද පැහැදීම කියන එක, ශ්‍රද්ධාව කියන එක මේ ධර්මයේ තියෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, ශ්‍රාවක සංඝයා කෙරෙහි තියෙන පැහැදීම බොරුවකට කරන්න බෑ. ඒක අවංකකමක් එක්කෙන්න ඕන එකක්. අවංකකම පැහැදීම ඇති වෙනකොට ධර්මයේ කෙරෙහි එයාගේ හිත අවංක වෙනවා. අවංක වුණාම ඒ පැහැදීමත් එක්ක ඉලක්කයක් එනවා. මොකද්ද මට මේ ධර්මයේ අවබෝධ කරගන්න ඇත්නම් කොහේතරම් හොඳයිද කියලා. ඒකත් එක්ක අර ආත්ම දෘෂ්ටියට තමන් ගොඩනගාගත් තමන්ගේ ප්‍රතිරූපේ ඉස්සරහට අරගෙන ඒක අල්ලගෙන ඉන්න එක නැතු යනවා. දැන් බලන්න සමිති සමාගම් හැම එකකම තනතුරුත් එක්ක පොරබදිනවා. ආයතන තනතුරුත් එක්ක පොරබදිනවා. එතකොට ප්‍රධානත්වයට තනතුරුත් එක්ක පොරබදිනවා. මොකද්ද මේ පොරබැදීම පිටිපස්සේ තියෙන්නේ? ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටි ආපු ගමන් එක්කෙනෙක් එක්කෙනෙක් ඉස්සරහට යනවට කැමති නැහැ. මේ ආත්ම දෘෂ්ටිය තියෙනවා නොපෙනෙන ලෝකේ මීට වඩා 10000 ගුණයකින්. මම අද්දකින් ඇතුව කියන එකක්. අද්දකීමක් කියලා කිව්ව ආබෝධ කළා කියනවා නෙමෙයි. සාදු කියලා තවත් පටලව ගන්නවා ඒක ඊට පස්සේ. මම කිව්වේ මට මේ මම බැට කන නිසා. එතකොට බැටකාමෙන් ඉගෙන ගන්නෙ මම. පේන ලෝකිනුත් බැට කරනවා, නොපේන ලෝකිනුත් බැට කරනවා. එතකොට මේ ධර්ම මාර්ගයේ කෙරෙහි හිත පහදවා ගන්න පිරිස බොහොම ටිකයි ඉන්නේ ලෝකේ. ගිහි අය අතරත් ටිකයි ඉන්නේ. ඒකයි. එතකොට මේ ධර්මයේ කෙරෙහි හිත පහදවා ගැනීම තමයි ඔබ ඔබ ඔබට ඔබ රැක ගන්න තියෙන පළවෙනි කාරණය. දැන් අපි ගත්තොත් අපිට තේරෙන්නේ මේ නොපෙනෙන ලෝකෙන් අපේ ජීවිතවලට විශාල බලපෑම තියෙනවා කියලා බැලු බැලමට පේන්නේ. බරපතල එකක් තියෙනවා. සම්පූර්ණ මනුස්ස ලෝකෙ අල්ලලා ඉවරයි. ඒ නිසා අපිට සාමාන්‍ය මේ ධර්මයේ ලෝකයට කියා දෙන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ එකයි. බුදුරජාණන් වහන්සේ නම පහළ වුණාම තමයි අර ඔක්කොම මර්ධනය කරන්නේ. මර්ධනය කළා පාර සකස් කළ දෙනවා ඉතිරි වෙන අයට. එතකොට මේ පාර සකස් කළ දෙන කාලෙට බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම මාර්ගය ප්‍රගුණ කරගන්නට අර නොපෙන ලෝකෙන් අනිත් ලෝකවලින් තියෙන බාධා නැහැ. බාධා නැහැ නෙමෙයි, බාධා මැඩගෙන යන්න පුළුවන්. හොඳට බලන්න මම මේ කියන කාරණේ. සීලය ගැන මහා ආඩම්බරයෙන් කතා කරපු අය සමාධිය ගැන ප්‍රඥාව ගැන කරගෙන යන්න බෑ. ගුණධර්ම පෙත්ත ආඩම්බරයෙන් කෑකෝ ගහලා කරගෙන යන්න බෑ. ඒක නිශ්ශබ්ද යන එක්කෙනාට යන්න පුළුවන්. මොකද හේතුව මේ ඊර්ෂ්‍යාව ලෝකේ බලපවත්වනවා. මසුරුකම ප්‍රමාදයක් නිසා තමයි මේ අවිද්‍යාව වැහිලා තියෙන්නේ. වේවිච්ඡා ප්‍රමාදා නප්පකාසති. මසුරුකම ප්‍රමාදයක් නිසා. ඒක ඊර්ෂ්‍යාව තමයි ලෝකේ බලපවත්වන්නේ. ඉතින් ඒ නිසා අපි ඉස්සල්ලාම ඇති කරගන්න ඕනේ මේ අවබෝධය ගැන කෑ ගැහිල්ලක් නෙමෙයි. ඒක බොරු කතාවක්. ඉස්සල් නැති කරගන්න ඕනේ මොකද්ද? පැහැදීම. මම මේක හැමදෙස්සෙම පැහැදීම ගැන මේ මම මේ ධර්ම දේශනා කරන්න පටන් ගත්ත කාලේ ඉඳලා හැමදෙස්සෙම මම කතා කළේ පැහැදීම ගැන එකයි. මොකද හේතුව මේ චිත්ත ප්‍රසාදය ඇති කරගන්න නැතුව බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන ශ්‍රාවක සංඝයා ගැන මේක අනුමෝදන් වෙනවත් කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ චිත්ත ප්‍රසාදයේ පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් දැන් අපි ගත්තොත් මම ඔබට උදාහරණයක් කියන්නම්. සුබ කියලා මානවකේ තරුණේ බුදුරජාණන් වහන්සේ උට පිරිනවම් පාලා. මේක තියෙන්නේ දීඝනිකායේ සුබ සූත්‍රයේ. ආනන්ද හඳුරගෙන් අහනවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නිතර නිතර දේශනා කළේ මොකද්ද? ආනන්දහඳුර කියන සුබ බුදුරජාන් වහන්සේ නිතර නිතර දේශනා කළේ ආරි සීලය, ආරි සමාධිය, ආරි ප්‍රඥාව. ස්වාමීනි මොකද්ද ආරි සීලය, ආරි සමාධිය, ආරි ප්‍රඥාව? ඉතින් ඔන්න විස්තර කරනවා. බුදුර විස්තර කරන්නේ ආනන්දහඳුරගේ ධර්මයක්ද බුදුරජාන් වහන්සේගේ ධර්මයක්ද? බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම සීලේ වදාලා කියලා සීලේ විස්තර කරනවා. සමාධිය මෙන්න මෙහෙම වදාලා කියලා සමාධිය විස්තර කරනවා. ධ්‍යාන ප්‍රඥාව මෙන්න මෙහෙම වදාළ කියලා ප්‍රඥාව විස්තර කරනවා. දැන් මේ කාටද විස්තර කරන්නේ? පැවිදි කෙනෙකුටද, ගිහි කෙනෙකුටද? සුභ කියන තරුණයාට ගැඹුරු ධර්මයක් විස්තර කළා අරහත්ත්වයට දක්වා. පැහැදුනා. පැහැදුනා. පැහැදිලා සරණ ගියා. දැන් එතකොට එහෙනම් මේ ධර්මයේ මුලැමැදාක දැනගන්න නම් මේ සම්පූර්ණ ධර්මය අපි දැනගන්න ඕනේ. මෙන්න මේක සෝවාන් කියන ධර්මය උගන්වනවා. සකදාගාමී කියන්නේ මේක, අනාගාමී කියන්නේ මේක, අරහත්ත්වයේ මේක, අරහත්ත්වයට පත්ච ශ්‍රාවකයෝ හිටියා. මෙහෙම අපි ඉගෙන ගන්නකොට ධර්මය පරිපූර්ණ වශයෙන් පහදිනවා. පහදීමේ තියෙනකොට එතන ඉස්සරහට සැකේ ඉන්නේ නැහැ, ආත්ම දෘෂ්ටි එන්නේ නැහැ, මාන්න ඉන්නේ නැහැ. පහදීම ආව නැත්තම් එනවා ඒක. ඊට පස්සේ යා කතා ඌ කොහොම කිව්වොත් අපි අවබෝධ කරන්නේ කොහොමද? ඔන්න අපහැදීම කියනවා. එයා එළියට දානවා. ඊට පස්සේ ඔය කොහේ කරන්නද ඔය දැන් කියන කතාවල්? දැන් මේ මොකද්ද එයා එළියට දාන්නේ? අපහැදීම. දැන් ඔය මාර්ගපල ලබන්න ඕන කියන කවුද ඉන්නේ? කොහො කරපු කෙනෙක් පෙන්ලා පෙන්වන්න දෙපෑ. මේ මොකද්ද මේ එයා එළියට දාන්නේ? අපහැදීම එළියට දාන්නේ. පහැදීම නැහැ. පහැදීම නැති ලෝකෙක පැහැදීම ඇති කරගෙන අනුමෝදන් වෙන්නවත් වාසනාව තියෙන්න ඕනේ. දීඝනිකායේ තියෙන මහා සිංහනාද සූත්‍රය කියලා සූත්‍රයක්. ඒකේ බුදුරජාණන් වහන්සේත් එක්ක අන්‍යාගමික තාපසෙක් ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණා. ඒ කියන්නේ උන්වහන්සේ ඒ අන්‍යාගමික මේ ආරාමයට වැඩියා. ඒ වෙලාවේ ඊගල් වහන් පස්සොන්ට බුදුරජාන් වහන්සේ උත්තර දෙනකොට ඒ ප්‍රධාන තාපසයා පැහැදුනා. පැහැදිලා කිව්වා ඒකනම් හරි, ඒක එහෙම තමයි භාග්‍යවතුන් වහන්සේ, ඒක එහෙම තමයි සුගතයන් වහන්සේ කියලා. ඉතින් අර ගෝලියෝ ටික ඔක්කොම අහගෙන හිටියා. ඒ ගෝලියෝ කවුරුවත් ඒ බුදුරජාන් වහන්සේගේ දේශනාව ගැන පැහැදුන්නේ නැහැ. උන්වහන්සේ පිටත් වුණාට පස්සේ, බුදුරජාන් වහන්සේ වැඩියට පස්සේ අර ගෝලියෝ ඔක්කොම අර ගුරුනාන්සේ වල්ලගෙන තාපසයව ලොකු තාපසයල්ලන් කියන ඔහි හරි එක්කිනි තමයි. ශ්‍රමණ ගෞතම නංච කියන කෙනෙකුට ඔහි මුක්කු ගැහුවා කියන. මොකද්ද? ඒකනම් එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ. ඒක හරි භාග්‍යතුන් වහන්සේ කියකි ඔහි මුක්කු ගැහුවා. දැන් මේ ගෝලුව ටික එකතු වෙලා බණිනවා. එතකොට මෙයා කියනවා තමුසලා එහෙම කිව්වට මම බුද්ධිමත් කෙනෙක් හැටියට ඔක ප්‍රතික්ෂේප කරන්න කොහොමද? අන්න බලන්නකෝ අර අන්‍යාගම් කාර්යයේ මති. මම බුද්ධිමත් කෙනෙක් හැටියට මේක ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද? ඒක කරුණු සහිතනේ. කියලා මෙයා කියලා ඊර්වසේ බුදුරජාණන් වහන්සේ ළඟට මෙයා යනවා. කියලා කියන ස්වාමීනි එදා හරි වැඩක් වුණා. ඔබ වහන්සේ වැඩිය විතරයි පිරිස වට කරගෙන මාව වට කරගෙන මට දෝස් මුරේ තිබ්බා. මා වට කරගෙන මට කිව්වා මෙන්න මෙහෙම මට අපහාස කළා. ඔහි හරි එක්කෙනෙක් තමයි මේ ශ්‍රමණ ගෞතමයන් කියන එකට ඒකනම් එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ කිය මුකු ගැහුවා. එතකොට කිව්ව මම උත්තර දුන්නයි කිව්වා මම බුද්ධිමත් කෙනෙක් හැටියට මම මේක ප්‍රතික්ෂේප කරන්න කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. කියනවා ඔය පිරිස අතර ඔබ විතරයි ඇස් ඇති කෙනෙකුට ඉන්නේ. අනිත් ඔක්කොම අන්ධයෝ. එහෙනම් අඩුගානේ අපිට ඒ වගේ පැහැදීමක්වත් තියෙන්නේ. පැහැදීම අහපු ලස්සන බලන්න යාගේ. එයා කල්පනා කළේ කොහොමද? බුද්ධිමත් කෙනෙක් හැටියට මම මේක ප්‍රතික්ෂේප කරන්න කොහොමද? අපේ රටේ ওই පඬිතුකම් කෑ ගහන අයට ඒ අන්‍යාගමික මිනිස්යාගේ ඒ පැහැදීම හොඳ පාඩමක්. බුද්ධිමත් කෙනෙක් හැටියට මේ නිවන් මඟ ප්‍රතික්ෂේප කරන්න කොහොමද? බුද්ධිමත් කෙනෙක් හැටියට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්න පුළුවන් කියන එක ප්‍රතික්ෂේප කරන්න කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙල බුද්ධිමත් කෙනෙක් කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? බුද්ධිමත් කෙනෙකුට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. අඩුගානේ එහෙම පැහැදීමක්වත් මිනිස්සෙක් ඇති කර ගන්නවා නම් ඒක එයාගේ ජීවිතයට විශාල යහපතක්. ඉතින් පින්වත්නි, ඒ පැහැදීම ඇති කර ගන්න ඕනේ කොයි බුදුරජාණන් වහන්සේ ගැනද? ගෞතම බුදුරජාණන්. නැත්තම් අපි නිකන් ගන්ධබ්බිය වගේ ඉඳ වෙන්නේ. ඇයි මේ බුද්ධ ශාසනෙත් අතරල වෙන බුද්ධ ශාසනයක පිළිහිටලත් නැහැ. ගන්ධබ්බ අවස්ථාවේ බොහෝ බෞද්ධ වෙන්නේ. අපිට එහෙම නෙමෙයි පිළිහිටන්න එකක් තියෙනවා. අපි පිළිහිටන්නේ පැහැදීම තුල. බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් තේරුම් අරගෙන අපි පැහැදීම ඇති කරගෙන ඒකේ පිළිහිටලා ඉන්නවා. ධර්මයේ අපි තේරුම් අරගෙන පැහැදීම ඇති කරගෙන ධර්මයේ පිළිහිටලා ඉන්නවා. ශ්‍රාවක සංඝයා කෙරේ පැහැදීම ඇති කරගෙන මේ පැහැදීම තුල අපි පිළිහිටලා ඉන්නවා. මේ මොන අංගද? සෝතාපත් යංග. ඊට පස්සේ යා සිල්වත් කෙනෙක් වෙනවා. මේ පැහැදීමෙන් යා රුකුල් ලබනවා නේ. එහෙම නෙවෙන්නේ. එතකොට ආත්ම දෘෂ්ටි ඉස්සරහට එන්නේ නැහැ. පැහැදීම නැත්තම් ඉස්සරහට එන්නේ ආත්ම දෘෂ්ටි. ඊට පස්සේ තමන් එක්ක භාවනාවක් කරගෙන යනවා. එක්ක මොන හරි කරුණ කල්පනා කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ යා? ඒක තමයි කියාගෙන යන්නේ. ධර්මයේ කතා කරන එකට ඕව ධර්මයේ කතා කරන්න එපා. ඔය පොත්වල තියෙනව කොහොමද විශ්වාස කරන්නේ? ඔන්න කියාගෙන යනවා. එතකොට ඒකට කියන්නේ අපහැදීම, අශ්‍රද්ධාව කියලා. ඊට පස්සේ ධර්මයට ද්වේෂ කරනවා. ධම්ම දේසි පරාභව. ධර්මයට ද්වේෂ කරාම මොකද වෙන්නේ? පිරිහිලා යනවා. ඇස් පනා පිට ඔබට දකින්න ඇති දැන් ඒවා. ධර්මයට ද්වේෂ කරාම පිරිහිලා යනවා. එතකොට ධර්මයට පහදින්න ඕනේ ධම්මකාමෝ භවං හෝති. අපේ සෝමහාඳුරන්ගේ අම්මා මේ වාඩි වෙලා ඉන්න සෝමහාඳුරු නිතර නිතර කියවන ඕකනේ ධම්මකාමෝ භවං හෝති. මතකයි නේ? ධම්මකාමෝ භවං හෝති. ධර්මයට කැමති වීම දියුණුව. ධම්ම දේසි පරාභව. ධර්මයට දේශ කිරීම පිරිහීම. මේ රටේ පිරිහීම තියෙන්නේ ධර්මයට දේශ කරන නිසා. ධර්මයට කැමති වෙච්ච දවසට මේකට දියුණු වෙනවා. දන්ත භූමි සූත්‍රය අද අපි ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මේ කියන කාලෙදී වේළුවනේ කාලන්දක නිවාප. ඒ කියන්නේ ඒ කාලේ මේ ලේනු හරියට ඉඳලා තියෙනවා වේළුවන ආරාමය. එතකොට වේළු කියන්නේ මොනවද? උණගස්. උණගස් වලින් තිබිච්ච ආරාමය. එතකොට මේ කාලේ වනාන්තරයේ බුදුරජාන් වහන්සේ වේළුවනේ වැඩ ඉන්න කාලේ වනාන්තරයක හිටියා අචිරවත කියලා සාමණේර ස්වාමීන් වහන්සේ නම. මොකද ඒ ස්වාමීන් වහන්සේගේ නම අචිරවත. ඉතින් මෙයා මේ කැලේ කුටියක ඉන්නකොට මේ කැලේ ඇවිදින්න යනවා ජයසේන කියලා රාජකුමාරයෙක්. මේ රාජකුමාරයා මේ කුටිය තියෙනවා දැකලා ආවා. එනකට මේ ස්වාමීන් වහන්සේ කුටියෙන් එළියට වැඩි. මේ ස්වාමීන් වහන්සේ කතා කළා. කතා කළා මේ ජයසේන අහනවා මේ ස්වාමීනි මං අහලා තියෙනවා භික්ෂුව අප්‍රමාදීව කෙලස්තවන වීරියෙන් වාසය කළොත් මේ සිත එකඟ කරන්න පුළුවන් කියලා. මොකද අහලා තියෙන්නේ භික්ෂුවක් අප්‍රමාදීව කෙලස්තවන වීරියෙන් යුක්තව ඔව් කැප වෙලා වාසය කළොත් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන් කියලා මං අහලා තියෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා රාජකුමාරී ඒක හරි. භික්ෂුවක් කැප වෙලා වීරයෙන් යුක්තු අප්‍රමාදී වාසය කළොත් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන් තමයි. අනේ ස්වාමීනි එහෙනම් මට ඒ ගැන විස්තර වශයෙන් පහදලා දෙන්න කියලා කිව්වා. කිව්වහම මේ අචිරවත ස්වාමීන් වහන්සේ කියනවා රාජකුමාරය මට මේක විස්තර වශයෙන් කියන්න තීරෙන්නේ නැහැ. මම මේක විස්තර වශයෙන් කියන්න ඔබට මහන්සි ගත්තොත් ඔබ තේරුම් ගන්න එකකුත් නැහැ. මට මහන්සි විතරක් තියෙවි. එතකොට මම කියනෝ නෑ නෑ ඔබ වහන්සේ දන්න හැටියට කියන්න. ඔබ වහන්සේ දන්න හැටි ගැන මම තේරුම් ගන්නම්. එතකොට මේ අචිරවත ස්වාමීන් වහන්සේ කියනවා හැබැයි මං දන්න හැටි නම් කියන්න. තේරුම් නැත්තම් මගෙන් අහන්නත් එපා ප්‍රශ්න. තේරුම් නැත්තම් මගෙන් ප්‍රශ්න අහන්නත් එපා. මං දන්න හැටි නම් කියන්න. කියලා මොකද කළේ? මේ අචිරවත ස්වාමීන් වහන්සේ මේ රාජකුමාරයාට ජයසේනට ඒ ස්වාමීන් වහන්සේ දන්න හැටියට මේ ධර්මයේ විස්තර කර කර කිව්වා. කියලා ඉවර වුණාම මේ රාජකුමාරයා මේ ධර්මයේ ගැන පැහැදුනේ නැහැ. පැහැදුනේ නැතුව එයා කියනවා අනේ කොහේ කරන්නද? අද මේ අපේ රටේ කියන එකම කිව්වා. ඕක කොහේ කරන්නද කියලා ගියා යන්න. ඊට පස්සේ දැන් අචිරවත ස්වාමීන් වහන්සේට දැන් ඉතින් ඒක හරි වේදනාවකට කරුණා. ඇයි මේ ධර්මයටනේ එහෙම කියලා මේ පුද්ගලයා ගියේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඊට පස්සේ කිව්වා ස්වාමීන් මෙන්න මෙහෙම මම හින්දෙද්දි මේ ජයසේන කුමාරයා ආවා. ඇයිලා මගේ මහ ගැඹුරු ප්‍රශ්නයක් ඇහුවා. භික්ෂුවක් මේ අප්‍රමාදීව කෙලෙස්තාවන වීරියෙන් යුක්තව වාසය කරමින් සිතේ ඒකාග්‍රතාවය ස්පර්ශ කරන්න පුළුවන් කියලා පුළුවන්ද කියලා ඊපස්සේ මම පුළුවන් ය කිව්වා. ඊට පස්සේ මම ඒක තෝරලා දුන්නා. යාට තේරුන්නේ නැතුව ඇති. යා ඕක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා බැන බැන ගියායි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අචිරවතට කියනවා අචිරවත ගිහි ගෙදරින් ඔය පුද්ගලයෙකුට ගිහිගෙයින් නික්මිලා කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා ලබන්න ඕනේ මාතෘකාවල් ලබන්න ඕනි ධර්මයක් ගැන මේ මොහොතකින් කොහොමද අවබෝධ කරගන්නද කියලා අහනවා. ඒක නෛෂ්ක්‍රමයෙන් දකින්න ඕනේදී කොහොම තේරුම් ගන්නද කියලා අහනවා. නෛෂ්ක්‍රමයෙන් සාක්ෂාත් කරන්න ඕන දේ කොහොම තේරුම් ගන්නද කියලා අහනවා. ওই ජයසේන කියන පුද්ගලයා කාමයෙන් වාසය කරන එක්කෙනෙක් කියනවා. කාමයේ තුල ඉන්න එක්කෙනෙක් කියනවා. කාම විතරක එයාව විනාශ කර කර ඉන්න කියනවා. කාම දැවිල්ලෙන් දැවිදෙවි ඉන්න කියනවා. එයා කොහොමද කියලා අහනවා මේ සිතේ ඒකාග්‍රතාවයෙන් ඇති වෙන දියුණුව ගැන එයා එකපාරට දැනගන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අචිරවතට කියනවා අචිරවත ඇත්තු දෙන්නෙක් හරි අස්වැ දෙන්නෙක් හරි ගවය දෙන්නෙක් හරි ඉන්න හොඳට පුහුණු වෙච්ච. ඒ වගේම ඇත්තු දෙන්නෙක් හරි අස්වැ දෙන්නෙක් හරි ගවය දෙන්නෙක් හරි ඉන්න පුහුණු වෙච්ච නැති බුදුරජාණන් වහන්සේ අහනවා මේකෙන් ඒ අර පුහුණු වෙච්ච හොඳට පුහුණු වෙච්ච දමණේ වෙච්ච ඇත්තු දෙන්න ගවයෝ දෙන්න එහෙම නැත්නම් අස්වැය දෙන්න දමණේ වෙලා ඉන්නේ දමණේ වෙච්ච තත්ත්වයකට පත් වෙලා ඉන්නේ කියන එක තියෙනවද නැද්ද කියලා අහනවා පුහුණු වෙච්ච අයගේ තියෙනවයි කියනවා එතකොට තව අස්වැය දෙන්නෙක් හරි ඇත්තු දෙන්නෙක් හරි ගවය දෙන්නෙක් හරි ඉන්න කිසිම පුහුණුවක් නැති එතන මේ පුහුණුවක් නැති දෙන්න දමණේ වුණා කියන ගොඩේ ගොඩට අයිතිද කියලා අහනවා දමන වුණා කියන ගොඩට අයිති නැහැ අන්නේ වගේ කියනවා මේ නෙක්ඛම්මයෙන් මේ දැන් ඔන්න අදගම් අද ඔබේ ජීවිතේ නෙක්ඛම්මයක් නෙමෙයිද මේ තියෙන්නේ අදපු ගෙදරින් ගෙදර බැහැර වෙලා ආවා ඇවිල්ලා දැන් අද ඔබේ ශීලය දැන් සාමාන්‍ය සීලේ පංචශීලිනේ අද ඔබ ප්‍රාණඝාතයෙන් වෙන්වීම සොරකමෙන් වෙන්වීම වැරදිකාම සේවනයෙන් වෙන්වීම කියන එකේ ඒ වැරදිකාම සිංහලින් නැතු අද ඔබ බ්‍රහ්මචාරී ඊළඟට බොරු කීමෙන් වෙන් වෙලා මත්පැන් මත්ද්‍රව්‍ය නැහැ පංචශීලී ආරක්ෂා කරගෙන බ්‍රහ්මචාරී ඊළඟට ඔබ කාමයකට ඇදිලා යන කරුණු වලින් වෙන් වෙලා ඉන්න තවත් මොනවද විකාල භෝජනෙන් වෙන් වෙලා ඊළඟට නටන්නේ අද ඔව් ගායනා කරන්නේ ඊළඟට නෑ අර මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරන්නේ නෑ එතකොට මල් සුවඳ විලවුන් දරන්නේ නෑ ඇඟපත සරසන්නේ නෙමෙයි මොකද්ද නික්කම්ය සුඛෝභෝගී ආසන පරිහරණය යන්නේ අද මේ සාමාන්‍ය බිම වාඩි වෙලා ඉන්නවා එතකොට මේ නික්කම්යෙන් දැකිය යුතු දේ දැන් සීලයේ තුල ඔබ නයිස්ක්‍රම්යකටත් ඇවිල්ලා ඉන්නවා ඉතින් මේක කාමයෙන් යුක්ත වාසය කරන කෙනෙකුට කිව්වොත් එහෙම අපි ගියා ආසවල් තැනට. අපි අමාවතට ගියා. අපි වැඩසටහනට සහභාගී වුණා. අපි උදේ ඉඳලා හවස වෙනකන් වාඩි වෙලා හිටියා. සාමාන්‍ය කෙනෙක් ඕකටත් අහනවනේ පුළුවන් දොම බිම වාඩි වෙලා ඉන්න. එහෙම අහන්නේ නැද්ද? එහෙමත් අහනවනේ. ඒකේ තේරුම තමයි කාමයන් තුල ඉන්න කෙනෙකුට ඒ වගේ නයිස් ක්‍රමයක්වත් කරගන්න තේරෙන්නේ නැහැ. ඒක හඳුනාගන්න තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන් ගොඩේ ඉන්න කාමයේම කල්පනා කර කර ඉන්න කාමසිතවිලි සිතේ තියෙන ජයසේන උන්නේ කොහොම මේ නෛෂ්ක්‍රමයෙන් දැක්විය යුතු දහම අනේ කොහොම දැනගන්නද කියලා අනේ පුද්ගලයා ඒක මේ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ කියන ඔන්න තරුණිය දෙන්නේ ගමනක් යනවා යනකොට යාළුවෝ දෙන්නේ කන්දක් තියෙනවා. දැන් කන්දේ එහා පැත්තේ පේන්නේ නැහැ. දැන් මෙහි පැත්තෙන් කන්දේ ඉන්නවා. ඉඳලා එක තරුණයෙක් මොකද කරන්නේ? අර තරුණයාට ඉන්න කියලා එයා උඩට නගිනවා. නැගලා බලනවා. බලලා කියනවා "ෂා මට පේනවා ලස්සන කඳු යාය. ලස්සන දිය ඇල්ලක් පේනවා. රමණීය පොකුණක් පේනවා. හරි ලස්සනවා පේනවා" කියලා මෙයා උඩ ඉඳලා පල්ලෙහාට කෑ ගහලා කියන එයා කියන මොන පිස්සුද එහෙනම් මටත් පේන්න එපායි ඉතින් අරයා මොකද කරන්නේ ඉක්මනට පල්ලෙහාට බහගෙන එනවා ඇවිල්ලා එහෙනම් යන් කියලා එයා අතින් ඇදගෙන එක්කගෙන යනවා එක්කගෙන ගිහිල්ලා අහනවා දැන් මම මේ පේනවා කියපුව පේනවද නැද්ද කියන්නේ එතකොට දැන් අර තරුණයා කියනවා ඇත්ත ඔයා කියපුව ඔක්කොම මේ උඩටම තමයි පේන්නේ මේක අර පහළේ ඉන්නකොට කන්දින් තමයි වැහිලා තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේ මේ ජයසේන කුමාරයාට කෙලෙස් වලින් තමයි යා වැහිලා තින්නේ. අවිජ්ජා කන්දේන. අවිද්‍යාවෙන් තමයි ජයසේන වැහිලා ඉන්නේ. ඉතින් අවිද්‍යාවෙන් වැහිලා අවිද්‍යාව තුල ගිලිලා අවිද්‍යාව තුල ඉන්න එක්කෙනෙකුට නයිස් ක්‍රමයෙන් දකින්න ඕන දේ කතා කරනකොට දිරවන්නේ නැහැ. දැන් ඔබ බණ භාවනාව ගැන කතා කළොත් තේම බණ භාවනාවට නිඳා පහස කරන්නේ නැද්ද මේ බෞද්ධයෝ කියා ගන්න හිස් ගොඩේ? ඇයි මේ හේතුව? කාමයේ ඇලිලා කාමයේ බැසගෙන අවිද්‍යාවෙන් වැහිලා ඉන්න පුද්ගලයාට මේ කතාව දිරවන්නේ නැහැ. ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක වරුතු දෙන්නේ නම් කාමයෙන් නික්මිච්ච මිනිසෙක් දවසකට හරි කාමෙන් නික්මෙන්න ඕනෙයා. එතකොට යාට තේරෙනවා මෙහෙම දෙයක් ජීවිතේ තියෙනවා කියලා. නැත්තම් දන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර අචිරවතට කියනවා, අචිරවත ඔබ ඔය කතාව කිව්වනම් මේ ඔය කන් දෙර නැගලා බලන කතාව උපමාවට අර ඇත්තු දෙන්නගේ පුහුණු වෙච්ච කතාව කිව්වනම් ওই මිනිස්සයාට ටිකක් පැහැදෙන්න තිබුණයි කියනවා. ওই මිනිස්සයා පැහැදීම ඇති වෙනවා කියනවා. එතකොට මේ අචිරවත ස්වාමීන් වහන්සේ කියනවා, අනේ භාග්‍යවතුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට වැටහෙන විදිහට අනේ මට වැටහෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ ඇටෙක් පුහුණු කරන හැටි උගන්වනවා. හරි ලස්සනට කියා දෙනවා මේ ඇටෙක් පුහුණු කරන හැටි. උන රජුරු කෙනෙකුට ඕන වෙනවා මේ වනාන්තරයෙන් ඇටෙක් පුහුණු කරන්න. රජුරු මොකද කරන්නේ? පුහුණු වෙච්ච ඇටෙක්ව අර ඇතු අල්ලන එක්කනට නාගවණික, නාගවණික කියන්නේ වනාන්තරයෙන් ඇතු අල්ලන පුද්ගලයා. ඒ පුද්ගලයාට කියනවා එන්න ඇවිල්ලා ඔයා ගිහිල්ලා වනාන්තරයට ගිහිල්ලා ඇටෙක් කල්ලගෙන එන්න කියනවා. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා පුහුණු වෙච්ච ඇතාගේ පිටේ නැගලා, රජුරුවන්ගේ ඇතාගේ පිටේ නැගලා වනාන්තරයට යනවා. වනාන්තරයට ගිහිල්ලා මොකද කරන්නේ? ඔන්න වනාන්තරයේ අර දංගල් දාලා, කඹ දාලා ඇතෙක්ව අල්ල ගන්නවා. අල්ලගෙන මේ ඇතා ලවා වනාන්තරයෙන් එළියට ඇදගෙන එනවා. එලීට ඇදගෙන ඇවිල්ලා රජුරුවන්ට දැනුම් දෙනවා, රජතුමනි ඔන්න වනාන්තරේ හිටපු ඇතාව එලියට ඇදගෙන ආවා. රජුරුව කියනවා, එහෙනම් දැන් ඇතාගේ තියෙන කැලෑ ගතිය නැති කරන්න පුහුණු කරන්න. මොකටද පුහුණු කරන්න කියන්නේ? කැලෑ ගතිය නැති කරන්න පුහුණු කරන්න, කැලෑ සිටිවිලි ටිකත් උගෙන් අයින් කරන්න කියනවා. මොකද දැන් ඇතා දැන් කැලෙන් එළියට ආවට හිත තියෙන්නේ කොහේද? කැලේ. කැමැත්තෙන් ආව නෙමෙයිනේ ඇදගෙන ආවේ. හිත තියෙන්නේ කැලේ. එතකොට ඇතාට තියෙන්නේ කැලෑ ගති. කැලෑ අදහස්. කැලෑ සිටිවිලි. මේවයින් ඌව බේර ගන්න කියනවා. බේරගෙන ඌට මේ ඇතාට මේ ගමේ වාසය කරන්න හිත හදපන් කියනවා. මිනිස්සුත් එකට එකට ඉන්න මිනිස්සුන්ගේ ස්වභාවය ඇතාගේ හිතට දාපන් කියලා. කවුද මේක කියන්නේ? රජ්ජුරුව. හොඳයි ස්වාමිනී කියලා රජ්ජුරුව මොකද කරන්නේ? ඊට පස්සේ ඒක බාර දෙනවා කාටද? ඇත්ත පුහුණු කරන එක්කෙනාට. හත්ති ධම්ම. ඇතුම් පුහුණු කරන පුද්ගලයාට තමයි ඒක බාර දෙන්නේ. අර ඇත අල්ලගෙන එක්කෙනා කරේ අල්ල එළියට ගෙනාපු එක විතරයි. ඊට පස්සේ යා පුහුණු කරන්න, ට්‍රේන් කරන්න වෙනම පුද්ගලෙක් ඉන්නවා. එයාට කිව්වන් පස්සේ යා මොකද කරන්නේ? ලুকু කණුවක් හිටවනවා. හිටෝලා ඇතාගේ බෙල්ල ගානට කනුවට හේතු කරන බඳිනවා. කකුල් දෙකත් බඳිනවා. අත් දෙකත් බඳිනවා. ඉස්සර කකුල් දෙකත් බඳිනවා. පිටිපස්සේ කකුල් දෙකත් බඳිනවා. ඊට පස්සේ ඇතාට කණ්ඩ දෙන්නේ නැහැ. ඔන්න ආරම්භයේම කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් කණ්ඩක් නොදී ඔහම තියාගෙන ඉන්නකොට හිමීට හිමීට මේ ඇද්දව මොකද කරන්නේ? ගිහිල්ලා තමේනම් හත්ති දමකෝ යාසා වාචා නීලා බොහෝම ආදර වචන වලින් මේ ඇතාට කතා කරනවා. අර ඇතා හිර කළා හිට ආදර වචන වලින්, ප්‍රේමණීය වචන වලින් ඇතාත් එක්ක මේ මිනිස්සයා කතා කරනවා. කතා කරනකොට මොකද වෙන්නේ? ඇතා දැන් අර හිර කළා නින්නේ කණ්ඩන් නොදී ඔන්නර ප්‍රේමණීය වචන කතා කරන ඇතාට යනවා හිතට අදහසක් යනවා, මෙයා මට තරහ නෑ, මෙයා මට වෛරිකට මේ හිර කළා නෙමෙයි, මෙයා මගෙන් පලිගන්න මේ හිර කරගෙන නෙමෙයි. අර ප්‍රේමණීය ආදරණීය වචන කතා කරනකොට ඇතා ඒකට ඇහුම් කන් දෙනවා. අන්න කැලින් නැතිගෙන ගිනල පුහුණු කරන්න ඇති මේ තියෙ. ඇතා ඇහුම් කන් දෙනවා. ඇඟුම්කන් දුන්නට පස්සේ ඔන්න වතුර පොඩ්ඩක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ගස් කොළන් ටිකක් කඩලා කොළ අත්තක් ටිකක් දානවා. දැන් දාලා බලනවා ඇතා මොකද කරන්න කියලා. දැන් ඇඟුම්කන් දෙන නිසා ඇතාගේ පොඩි පැහැදීමක් දැන් අර මිනිස්සයා ගැන ඇති වුණා. ඊට පස්සේ ඇතා මොකද කරන්නේ? අර කොළ අත්ත දෙක දෙනකොට හොඩෙන් ගන්නවා ඒක. ගත්තාම රජුරන්ට දැනුම් දෙනවා රජතුමනි ඇතා දැන් බය වෙන්න දෙයක් නැහැ ඌ දැන් ඉත ජීවත් වෙනවා දැන් නොකානු බිහිටපු ඇතා දැන් මොකද කරන්නේ දැන් අර ආදරෙන් කතා කරලා හිත ගත්තා ඊට පස්සේ ඌට කොළාත් දුන්නාම මොන ඌ කොළාත් පිළිගත්තා දැන් ඉතින් ඇතා ජීවත් වෙනවා ඊට පස්සේ මොකද කරන්නේ දැන් ඔන්න ඇතාව ඒකෙන් ලිහනවා දැන් ටිකක් කී කරුයි ඊට පස්සේ ඇතාට පුරුදු කරනවා අර ඇත් ගොව්වා එහාට මෙහාට බඩු අදින්න මේක අරගෙන අදපන් මේක දැන් අතාරින්න මේක ඇතාට කියනවා කිව්වට පස්සේ ඇතා මොකද කරන්නේ අදින්න කිව්වහම අදිනවා අතාරින්න කිව්වහම අතාරිනවා ඔහොම කරනකොට රජුරවන්ට කියනවා රජතුමනි දැන් මේ ඇතා කියන දේ අහනවා දැන් මේ ඇතා කියන දේ අහන ඇති කිව්වහම ඒ කියපු විදිහට කරනවා ඊට පස්සේ ඇතාට කියනවා දැන් මියා ඇතාව අරගෙන යනවා ඉස්සරහට යන්න ඕනේ දැන් ඇතා තනියම ඉස්සරහට යනවා හැරිලා එන්න දැන් ඇතා හැරිලා එනවා වාඩි වෙන්න දැන් ඇතා වාඩි වෙනවා හිට ගන්න දැන් ඇතා හිට ගන්නවා රජුරන්ට කියනවා රජතුමනි දැන් මේ ඇතා මේවත් පුරුදු වෙලා තියෙනවා දැන් කියන විදිහට වැඩ කරනවා ඇතාට දැන් ඔන්න අන්තිම මේක දෙන්න හදන්නේ ඊට පස්සේ කියනවා දැන් ඇතාව මේ පුහුණු කරලා ගන්න දැන් කියනවා දැන් ඇතාව මේ හෙල්ලෙන් නැති වෙන්න නොසිල්වා තියන්න පුළුවන් විදියට ඇතාගේ හිත ශරීරය දෙකම හදන්න ඕන කියනවා ඒක තමයි අන්තිම පුහුණුව කියලා මොකද කරන්නේ එක පුද්ගලයේ ඇතාගේ බෙල්ල උඩට නගිනවා අර තෝමරයක් අරගෙන හිල්ලයක් අරගෙන බෙලුඩ් නගිනවා ඊට පස්සේ ඇත් ගොව්වා ඇතා ඉස්සරහා පල්ලෙහා හිටගෙන ලොකු හිල්ලයක් අරගෙන ඊළඟට ඇතාගේ හොඬේ බඳිනවා ලොකු කොටයක් බැඳලා ඇතාට කියනවා උඹ දැන් හිල්ලෙන් නැතුව ඉන්න ඕනේ කියලා දැන් කොටෙත් බැඳගෙන හොඬේ කකුල් දෙකත් හොල්ලන්න නැතුව මේ ඉස්සරහ කකුල් දෙකක් තොල්ලන්න නැතුව පස්සේ කකුල් දෙකක් තොල්ලන්න නැතුව නැට්ටත් තොල්ලන්න නැතුව හොඬෙත් තොල්ලන්න නැතුව ඉන්නවා. ඉන්නකොට මොකද කරන්නේ? මිනිස්සුන්ට කියනවා දැන් ඉතින් දැන් නැත හොල්ලන්න නැතුව ඉන්න නේද? දැන් බෙර ගහපන් කියනවා. දැන් මිනිස්සු බෙර ගහනවා. බෙර ගහනවා, ශබ්ද කරනවා. ඊළඟට සමහරු ගල් ගහනවා. සමහරු ලී වලින් ගහනවා. සමහරු ආයුධ වලින් ගහනවා. නමුත් ඇතා මොකද කරන්නේ හෙල්ලෙන් නැතුව ඉන්නවා. ඔන්න අන්තිම විභාගේ ඇතා පාස්. ඊට පස්සේ ඔන්න ඇතාට නමක් වැටෙනවා රාජකීය හස්ති රාජයා. මංගල හස්ති රාජයා. ආන්න දැක්කද කැලි හිටපු ඇතා පුහුණු වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ විදියටයි කියනවා අචිරවත බුදු කෙනෙක් මිනිස්සුන්ව පුහුණු කරා. මිනිස්සුන්ව පුහුණු කරන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරු පුරිස ධම්ම සාරති සත්තා දේ මනුස්සානම් බුද්ධෝ භගවා අන්න එහෙම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා පහළ වෙලා මොකද කරන්නේ ධර්ම දේශනා කරගෙන යනවා මුලත් කල්යාණයි ඒ කියන්නේ මේ ධර්මීය ආරම්භයත් ඔව් සුන්දරයි ඒ ධර්මයේ මැදත් සුන්දරයි ධර්මයේ අවසානයත් සුන්දරයි අර්ථ සහිතයි පැහැදිලි වචන වලින් යුක්තයි පරිපූර්ණ නිවන් මඟ දේශනා කරනවා එතකොට මේ දේශනාව අහන්න ලැබෙනවා මේ මිනිසෙකුට අහන්න ලැබිලා හිත පහදිනවා ඔන්න පළවෙනි කරුණ මොකක්ද ඇති වෙන්නේ හිත පැහැදීම ශ්‍රද්ධාව කියන්නේ ඒක හිත පහදිනවා සද්දා පටිලා වේන සමන්නාගතෝ එයා එතකොට එයා ඒ සිචිත්ත ප්‍රසාදයෙන් යුක්තව වාසය කරනවා බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන වාසය කළා එයා කල්පනා කරනවා මට මේ gedare ඉඳලා මේ වෙලේ කරන්න බෑ එදැන් මේ ජීවිතයේදීම අරහත්ත්වයට පත් වෙන නිවන් මාර්ගනේ මේ කියන්නේ මට මේක කරන්න බෑ. ගෙදර ඉඳලා මේකට හරිය පිරිසිදු ජීවිතයක් මට ගෙවන්න ඕනේ. ඉතින් මට හොඳම ලේසි වැඩේ තමයි මට මේ තියෙන සියලු දේපල වස්තු ඥාති පිරිස ඔක්කොම අතැල්ලා දාලා බුදුරජාණන් වහන්සේගේ ළඟ පැවිදි වෙන එක තමයි මට තියෙන හොඳම වැඩේ කියලා. මෙයා මොකද කරන්නේ? ඔක්කොම අතහැරලා දාලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. පැවිදි වෙලා ඒ පැවිදි වීම තමයි ඒ අර කැලේ ඉඳලා ඇතා එළියට ආවාගේ. කැලේ හිටපු ඇතා එළියට ආවාගේ තමයි පැවිදි වුණා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයාට කියනවා, මොකද හේතුව? ඒ මොකද්ද කැලේ? මොකද්ද පංචකාම ගුණ? ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප සුවඳ වර්ග, ප්‍රියමනාප රස, ප්‍රියමනාප ස්පර්ශ. මේකේ තමයි සම්පූර්ණ මිනිසයන් කාල් ගෑවි ගෑවි යන්නේ. ඔකේ තමයි ඔහි යන්නේ. කාල් ගෑවි ගෑවි ගිහිල්ලා ඔහි පොත්ත වෙලා මැරෙනවා. ඊට පස්සේ මේ නුවණ තියෙන එක්කෙනා මේ වනාන්තරෙන් එළියට එනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එයාට මොකද කරන්නේ? ඔන්න දැන් එයා එළියට ඇවිල්ලා හික්මවන. කොහොමද හික්මවන්නේ? ඒ හිත්වම් බික්ඛු, භික්ෂු මෙන්න සීලවාහෝහි, සිල්වත් වෙන්න. පාතිමොක්ඛ සංවර සංයුතෝ විහෙරයි, ප්‍රාතිමොක්ඛ සිල්පදවල සංවර වෙලා ඉන්න. ආචාර ගෝචර සම්පන්න, ඇවතුම් පැවතුම් හොඳට පවත්වන්න. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි, අනුමාත්‍ර වරදෙත් බිය දකින් ලැජ්ජා බිය ඇති කරගෙන ඉන්න කියනවා. දැන් ලැජ්ජා බියනේ දේවධර්මී, ඔය මූලික දේවධර්මවත් තිබේ මිනිසෙකුටනේ. ලැජ්ජාවත් බයත් කියන දෙක ඕනේ. දැන් අපි සාමාන්‍ය කතා කරන්නේ විල් ලැජ්ජ නැහැ කියන මිනිසෙක් කියන්නේ විල් ලැජ්ජ නැහැ කියන එක. දේවධර්මවත් නෑ. එතකොට ඒක තියෙන්න ඕනේ. සමාදන් වෙච්ච ශික්ෂාපදවල වාසය කරන්න කියනවා. උන් ඊට පස්සෙ ඒක පුරුදු වෙනවා. මොකද්ද මේ සිල්පද ටික ආරක්ෂා කරගෙන ඉඳයි, චූටි දේත් කරන්න බයයි, ලැජ්ජයි. සමාදන් වෙච්ච ශික්ෂාපද ආරක්ෂා කරගෙන ඉන්නවා. දැන් ඉතින් මෙයා බොහොම සීලවන්ත වෙනවා. එතකොට දැන් ඔන්න එයා එක කොටසක් දමණය වුණා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ආයෙත් ඒ භික්ෂුව අඬ ගහනවා. අඬ ගහලා කියනවා, ඒ හිතුවම් භික්ඛු, භික්ෂු මෙහෙන්න. ඉන්ද්‍රියේසු ගුත්ත්වද්වාරෝ, ගුත්ත්වද්වාරෝ. මේ ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියන් හොඳට දැක ගන්න. ඇහෙන් රූප බලලා ගන්න එපා කිව්වා. නිමිති ගන්න එපා කිව්වා. නිමිති වල කොටස්වත් ගන්න එපා කිව්වා. මොකද ඒ නිමිත්තක් හෝ නිමිති කොටසක් අරගෙන රාගේ හෝ ද්වේෂේ ඇති වෙලා අභ්‍යන්තරී කැළඹීමකට පත් වෙනවා නම් ඉබඳු එකක් ගන්න එපා. එතකොට අකුසල ධර්ම එතනින් තමයි පටන් ගන්න එන්නේ. ඒ නිසා ඒක කරන්න එපා කිව්වා. කෙනෙකුට ඇස සංවර කර ගැනීමේදී ඒක ප්‍රකට නිසා ඒකට යා වැඩි අවධානයක් යොමු කරලා සංවර කර ගන්න කල්පනා කරනවා. හැබැයි කන සංවර කරගන්නේ ඇසී දේටත් අහුම්කම් දෙනවා, නොඇසී යුතු දේටත් අහුම්කම් දෙනවා. නොඇසී යුතු දේ අඳුන ගන්න බැරුණා මොකද වෙන්නේ? නොඇසී යුතු දේ අහලා ඊට පස්සේ නිකන් හිත අවුල් හදා ගන්නවා. එතකොට කන සංවර කරගන්න ඕනේ, නාසි සංවර කරගන්න ඕනේ, දිවත් සංවර කරගන්න ඕනේ. ඊළඟට ශරීරය සංවර කරගන්න ඕනේ, මනසත් සංවර කරගන්න ඕනේ. ඉතින් මේ ඒකත් එක්ක ඉන්ද්‍රිය සංවරය තියෙනවා. මේ ඉන්ද්‍රිය සංවරේ, දැන් මේ ඉන්ද්‍රිය සංවරයට කියන්නේ ආර්ය ඉන්ද්‍රිය සංවරය කියලා. මේ ඉන්ද්‍රිය සංවරය උගන්වන්නේ බුදුදහමේ විතරයි. දැන් මම ඔය මේ කාමීදාස් පසුගිය කාලේ මං හිමාලයේ හිටපු කාලේ මට හම්බුණා සාධුවරයෙක්, අවුරුදු 12ක් එක දිගට කිසි කෙනෙක් එක්ක කතා කරනකොට අවුරුදු 12ක් වචනයක් කතා කළ නැති. දොළොස් අවුරුද්දක් යා මෞන වෘතේ කරපු මේ සංවරයෙන් දරන උත්සාහයයි. ධර්මයක් නැහැ නේද? ඔබට හිතෙන්නේ මේ කතානකර ඉන්නවා කියන එක ලේසිද අමාරුද? එක දවසක් ඉඳලා බලන්න. දවස් දෙකක් ඉඳලා බලන්න. සමහරු කතානකර ඉන්න ගිහලා එහි පිස්සු වැටෙනවා. ඇයි දැන් මේක ඇතුලෙන් එන මේ සංකල්ප ජාලාව පාලනය වෙන්න ඉපැයි? සමහරු ඒක විහිළුව බවට පත් කරා. දැන් මම හිටපු කුටියේ ඉස්සරහ හිටිය සාදුරු දෙන්නේ කතා කරන්නේ. ගොළු භාෂාවෙන් කතා කරනවා. අර මම කියාවු කියන හැම නෙමෙයි. එයා සෑහෙන ඉන්ද්‍රිය පාලනය කරලා තියෙනවා. මවුන බාවා කියලා කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක් වුණා. මේ හරි ලස්සනට යා අවුරුදු 12ක් කතානකර හිටියා. දැන් ඊට පස්සේ කතා කරනවා දැන්. ඉතින් ඒ උත්සාහය ලොකු උත්සාහයක් අරගෙන ජීවිතය අවබෝධ කරගන්න. ධර්මයක් නැති නිසා අවබෝධයක් කරා යන්නේ නැහැ. නමුත් මම මේ උත්සාහය අගය කළ යුතු නැද්ද? ඒ උත්සාහය අගය කළ යුතු නම් මම ගරහන්නේ නැහැ. මං උත්සාහය අගය කරනවා. දැන් යත් එක කතා කරාම අවශ්‍ය දේ විතරක් කතා කරලා නිස්සබ්ද වෙනවා. හරි පාලමයක්. හරි ආසයි යත් එක කතා කරන්න. අවශ්‍ය දේ විතරක් කතා කරලා නිස්සබ්ද වෙනවා. මට හිතෙන මෙයාට මම ධර්මය කියන්න ඕනේ කියලා. මං ඔය අර දේශනාවක් තියෙන්නේ දාරු කන්දූපම් සූත්‍රය කියලා. දර කොටයක් ගහගෙන යන්නේ ගංගාන ගඟයි නේ. මම හිතියේ මම කිව්වා ඉතින් මෙන්න මෙහෙම මේ ගඟම වැහපු දවසක මෙහෙම අයෝධ්‍යාවල බුදුහාමුදුරු ඉඳලා හරි ප්‍රීතියට පත් වුණා. ඒ වහලා ඒ මට තේරෙන්නේ දැන් ඇස් යාගේ දිලිසනවා ඒ ධර්මය අහනකොට. ඉතින් මේ මොන පුළුටු වෙන්නේ අපේ මිනිස්සුන්ගේ. එතකොට දැන් ඒකට හේතුව මොකද දන්නවද? ඒ සාදුරු 100ක් ගත්තෝ. ඒ 100ෙම මම ඇහුවොත් මම අහනවා කතා කරගෙන ඉඳලා මම අහනවා ආයෙ උපදින්න කැමතිද? අපූ නෑ. අනේපා. එහෙනම් මොකද්ද උන්නේ? හින්දින් කියන්නේ මුක්ති. මුක්ති. මුක්ති ඡායය කියනවා. මට නිවන ඕනේ. එතකොට බලන්න අදහස් වශයෙන් කවුද ළඟ? එවිනුසෙන්ට මාර්ගේ නෑ, අදහස තියෙනවා. අපිට අදහස නෑ, මාර්ගේ තියෙනවා. බලන්න කොයිතරම් මේ ලෝකේ හරිම මේ හරිම පරස්පරයි. එතකොට එවිනුසෙන් අදහස හරි ලස්සන අත්දැකීමක් මට ආවා. මං ඔය මේ පාරේ ගිජ්ජකූට පර්වතේ නැගගෙන යනකොට තරුණ බ්‍රාහ්මණ ළමෙක් පොත් විකුණනවා. ඉතින් මම එයාත් එක්ක කතා කර කර මට ওই සාමාන්‍ය හින්දෙනමක් තියෙනවා. මම කතා කර කර යනකම් මං පුතා මට නම් ඉතින් මම කැමති නෑ කිව්ව මේ සංසාරී පුදී පුදී යන්නේ. මේ ඉපදීම නැති කරන ධර්මයක් බුදුහාඳුරු දේශනා කරලා තියෙනවා. මම 얘ගෙන හරි කැමතියි කිව්වා. නිවන කියන වචනෙට පාව මම හරි කැමතියි කිව්වා. මේ ළමයා අඬන්න පටන් ගත්තා. මං ඇයි පුතා අඬන්නේ? මටත් ඒක තමයි ඕනේ. මමත් කැමතියි. මං කිව්ති ඔයා මොකද කරන්නේ? මමත් මහාන වෙන්න ඕනේ. මේ විනාඩි 10 එක කතා කළා. ඊට පස්සේ ගෙදර එන්න කියලා බේරෙන්න බැදන් ගෙදර ගියා. මම ජීවිතේ දැකලා නැහැ. එතකොට මේ මිනිස්සු කොහෙන් පාත් වෙලාද මේ කියලා කල්පනා කරන්න ඉපැයි. අපි වගේ නම් එහෙම සැක කරනවනේ නේ. ඒ ගිහිල්ලා ඒ බ්‍රාහ්මණ පවුලක් මං ඉතින් මේ මනුස්සයත් එක්ක කතා කර කර ඉඳලා මං මේ පුතා කියනවනේ මේ විමුක්තිය හොයාගෙන යන්න ඕනේ කියලා. මේ මගේ ළඟට එන්න ඕනේ කියනවනේ. මේ මිනිස්සු අත් දෙක වැඳලා අනේ මම කැමතියි කිව්වා තාත්තා. දැන් බලන්න මේ වෙනස. වෙනස බලන්න මේ විමුක්තිය හොයාගෙන යන සමාජය අදට තියෙන ඉන්දියාව. බුදුරු පහලන්නේ ඒකයි. හරි ලේසි ඒගොල්ලොත් එක්ක කතා කරන්න. පරලෝව ගැන කතා කරන්න. මේ කොහේ තියෙන කද්ද කියලා අහන්නේ. එහෙම අහන්නේ. එතකොට බලන්න මේ ඒ කියන්නේ මේ ඔලුව කුරුවල් වෙලා නැහැ. ඒ මිනිස්සු හැමතිස්සම මේ අර නිවනක් ගැන අපේක්ෂා කරමින් ඉන්නවා. ඒ මොකක් හරි ලොකු ලෝකේ අවාසනාවකට ඒ ධර්මයේ රැටි නැතුව ගියා. ඉතින් බලන්න මම මේ කිව්වේ මේ මිනිස්සියෙකුට මේ ඒ පුහුණු කරනවා එක එක විදිහට පුහුණු කරන ධර්මයක් නැතුව මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල විතරයි පැහැදිලිවම නිවන් මඟ තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ඔන්න පුහුණු කරනවා. ඊට පස්සේ දැන් ඔන්නේ ස්වාමින් වහන්සේ පැවිදි වෙච්ච එකන ඔන්න සීලෙත් හරි. ඊළඟට ඉන්ද්‍රිය සංවරෙත් ඇති කරගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යාට කියනවා, "ඒ හිතාම් බික්කු භික්ෂුව කල්පනාවෙන් දාන වළඳන්න ඕනේ." ඔන්න ඊළඟ එක. මොකද කල්පනාවෙන් දාන වළඳන්න? දානේ වළඳනකොට හොඳින් නුවණින් හිතන්න. හොඳින් නුවණින් හිතන්න. මොකද හිතන්නේ? මේක ඇඟපත හයි කරගන්න, ශක්තිය වඩා ගන්න. ඔව් ශරීරය දැන් මාව දැකලා සමහර කෙනා කීට්ටු වෙලා කියනවා. ඒ ඉතින් මම කැම ගත්තේ මේ ඇඟපත හදාගන්න නෙමෙයිනේ. ඒතර ගිහි කෙනෙක් දිහා බලන මම අපි දිහා බලද්දි හරියනවද? මම කැමති තව කටු ගැහෙනවට. මොකද හේතුව? ඍෂිකේශවල අපි ගත කරපු කාලය තුලම අපි දවසකට එක වේලයි ගන්නෙ. ගත්තේ. ඉතින් ඇති. දැන් මම ඉන්දියාවට ගියම මම පටන් ගන්න මේ ක්‍රමය තමයි. ජීවත් වෙන්න මදිද? ජීවත් වෙන්න ඇති. අපිට තියෙන මේ ආහාරය සම්බන්ධ ජීවත් වීමට වඩා පුරුද්දකට ඇබ්බැහි වෙච්ච කෑදරකම. ඒක පාලනය කරනවා කියන එක අපි හිතන තරම් ලේසි එකක් නෙමෙයි. ඒක ඇබ්බැහි වීමක් එක්ක තියෙන කෑදරකම. ඇබ්බැහිවීමේ කෑදරකම දෙකම එකට තියෙන්නේ දැන්. ඒක දමනය කරන එක ලේසි එකක් කියලා හිතන්නේ. ආන්නේ ඒකයි. ඉතින් අර ඒ වගේ පරිසරික හරි ලේසියි මේ සතිගන බඩගින්න මිනිස්සු දකින්නනේ අපි. සාදුරු ඉන්නවා අවුරුදු දවස් 10 දවස් 9 උපවාස කරන වතුර විතරක් බීලා. ඉතින් ඔය ගොඩේ ඉතියම අපිට මේ එක වෙලක් අලදරින් ඉන්නවා කියන එක සාමාන්‍ය දෙයක්නේ. ආන්නේ ඒකයි. ඒ සමාජියෙත් එක්කයි මේක තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දැන් හොඳටම මම තේරුම් ගත්ත එක බුද්ධ දේශනාවක තියෙන විනය නීතිය සීත කාලේ ගිනි තපින්න හිමිපා කියලා. අසනීපයක් නැත්තම් මම මේ බැලුවා මේ සීතලට උෂ්ණට උරුත්තු දෙන්න මේ ශ්‍රාවකයන්ව හදන හැටි. ඇයි දැන් ඒ වෙන් තමයි අපි සම්පූර්ණයෙන් කම්මැලි වෙන්නේ. හරිම ලස්සනයි මේ උන්වහන්සේගේ කාලේ. ඉතින් අපි අවසනාවට ඒ කාලේ අපිට මේ ධර්මය අල්ලගන්න අවස්ථාව ලැබුණේ නැත්තම් ඉතින් මේ ඒක තමයි සුදුසුම කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ. ඉතින් කියන මෙහෙම මේ විදිහට ආහාර ගන්න මේක සරසන්න නෙමෙයි මේක ඇඟපත හදා ගන්න නෙමෙයි. ඊළඟට මේක තියෙන්නේ මේ දවයට නෙමෙයි ස්පෝර්ට්ස් කරන්න යන්න නෙමෙයි. මේ තියෙන්නේ සමන්ගේ ශිල්පද ටික ආරක්ෂා කරගෙන ඉන්නයි. මේ බ්‍රහ්මචාරී ජීවිතයට මේ ඔබ කැම කන්නේ කියන මේ පණිවිඩය ඔලුවට දාගන්න කියනවා. ඊට පස්සේ උන්නේ ඒකත් යා පුහුණු වෙනවා. දැන් බලන්න මේ කල්පනා කරලා මේ කොච්චර ලස්සන පුහුණුවක්ද මේ දෙන්නේ. උන්නේ දැන් යා සීලයක පිහිටියා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තා. දැන් උන්නේ ආහාර ගැන අවබෝධයක් තියෙනවා. සීනුවෙන් ආහාරත් ගන්නවා. ඊට පස්සේ එන්න කියනවා ඊළඟ අමාරු වැඩි. මොකද්ද? නිදි මරාගෙන භාවනා කරන දැන් ඉතින් පටන් ගන්න ඕනේ කියනවා. ඇයි දැන් මනුස්ස ලෝකේ ඉන්න අපිට තෘප්තියටපත් නොවි මිනිස්සෙක් මැරෙනකම්ම තෘප්තියටපත් වෙන්නේ නැති එකක්. නින්ද. ඒකට යා දන්නේම නැති ආශාවක් තියෙනවා. ඒක හරි අමාරුයි ඒක පාලනය කරන්න. එතකොට ඒකට ලොකු වීරියක් ගන්න ඕනේ කියන මේ බුදුරජාණන් වහන්සේ කියන දැන් ඉතින් ජාගරියාන් අනුයුක්තෝ විහරයි දැන් නිදි මරන්න ඕනේ කියනවා. දැන් කොහොමද නිදි මරන්න උගන්වන්නේ කියනවා. දවසම සක්මන් කර කර වාඩි වෙවි. පංච නීවරණ වලින් හිත බැහැර කරන්න කියනවා. හිතට පංච නීවරණ එන්න නොදී සක්මන් කර කර මේ වාඩි වෙයි පුහුණු වෙන්න කියනවා. රාත්‍රියේ ප්‍රථම යාමේ රෑ 10 වෙනකම් සම්පූර්ණ වාඩි වෙවි සක්මන් කර කර ඉන්න කියන බුදියන්නිපා කියන. ඊළඟට රාත්‍රී මැදම යාමේ ඊට පස්සේ 10 ඉඳලා 3 වෙනකම් ඔය කාලේ විතරක් 2-3 වෙනකම් හාන්ස් වෙන්න කියනවා සිංහසෙයියාවෙන්. සිංහසෙයියාවෙන් කියන්නේ දකුණු ඇලෙන් හාන්ස් වෙන්න කියනවා. දකුණැලින් හාන්සි වෙලා වම් කකුල් දකුණු කකුල තියාගෙන ආය හොඳ 100ෙන් හාන්සි වෙන්න කියන මම 100ෙන්ම නිදා ගන්නවා මම 100ෙන්ම නැගිටිනවා කියලා. ආයේ පාන්දර යාමේ නැගිටින්න කියනවා. නැගිටලා ආයෙමත් සක්මන් කරන්න කියන. ආයම භාවනා කරන්න කියන. මේ විදිහට කර කර පංච නීවරණයන්ට ඇතුළු වෙන්න නොදී හිත සුද්ධෙන් තියාගන්න කියන. දැන් ඔන්න එයා දැන් එතකොට එකපාරට ආයතනට ආව නෙමෙයි. ඉස්සෙල්ලා ශික්ෂාපදවල හික්මුණා, ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරේ හික්මුණා, ඊට පස්සේ ආහාරයේ අවබෝධයෙන් ගන්න පුරුදු වුණා, ඊට පස්සේ තමයි මේ ජාග්‍රියාණු යෝගේ නිදිමරාගෙන ධර්මයේ හැසිරීම පුරුදු කරන්නේ. දැන් ඒක කරන අතරේ බුදුරජාණන් වහන්සේ ළඟට කියන දැන් උනේ ආ ඒක කරනවා. ඒහි බික්කු දැන් බික්සු මෙහි ඉන්න. දැන් සිහියයි නෝනේ හොඳට දියුණු කරන්න කියනවා. මොකද්ද දියුණු කරන්න කියන්නේ? සිහියයි නෝනේ. දියුණු කරන්න කියන කොහොමද? ඇවිදින්නකට ඉස්සරහට යනකොට හොඳ සිහියෙන් ගන්න. පින්ඩපාත යනකොට හොඳ සීයෙන් යන්න කියනවා. හැරිලා එනකොට සීයෙන් යන්න. සාමාන්‍ය ස්වභාවයක් තමයි ධනකට සීය තියෙනවා. එනකට නෑ. දැන් සාමාන්‍යයෙන් දන්නේ නෑ. ඒක හිතල නෙමෙයි ඒක වෙන්නේ. ඔබට මම උදාහරණයක් කියනවා. තරල එකක් මම කියන්නම්කෝ පුහුණු කරන්න. දැන් ඔන්න වැසිකිලි යන්න ඕන වුණා. දැන් හිතන මම සීයෙන් යනවා. වැඩි දුරක් නෑනේ උතන්ට. ගියා. එච්චරයි. එනකට මතක නෑ. එතකොට තේරුම් ගන්න අපේ සීය කියන එක අපි දිනු කිරීම කියන එක වීරියෙන්ම තමයි පුරුදු කරන්න තියෙන්නේ. සමහරට මම අතන්ට යනවා සීයෙන්. ඊට පස්සේ මං හිතනවා එන්නේ සීයෙන් කියලා. මුත් එතෙන්ට ගියාට පස්සේ සීය නැති වෙන කරුණක් කියදෙනවා. ඊට පස්සේ ආයෙ එනකොට සීය නැහැ. සමහරට ඒක දවසකට මතක් වෙන්නේත් නැහැ. සීය පුරුදු කළා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යනකොට හැරිලා එනකොට වටපිට බලනකොට අතපය දිගාරිනකොට හකුලනකොට සිවුරු පොරෝණකට සිවුරු පරිහරණය කරනකොට ඊළඟට දානේ වළඳනකොට වැසිකිලි ගැසිර යනකොට නානකොට මේ හැම අවස්ථාවෙදිම හොඳට සියෙන් ඉන්න කියනවා. කතාබස් කරද්දිත් සියෙන් ඉන්න කියනවා. නිස්සබ්දින්නකට සියෙන් ඉන්න කියනවා. දැන් එයාට දැන් අර පංච නීවරණ බැහැර කරගෙන යන නිසා දැන් එයාට මේක දිනු කරගන්න බැරිද? දැන් පුළුවන් ඒක කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් එයා ඒක පුහුණු කරගෙන යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යාට කියනවා දැන් භික්ෂුව තනි වෙන්න ඕනේ. දැන් මොකද කියන්නේ? තනි වෙන්න ඕනේ. ඔබ දැන් තනි වෙන්න ඕනේ. තනි වෙලා ගහක් යට ගල් ගුහාවක ගල් එනක හුදෙකලා තැනකට වෙලා දැන් ඉතින් මොකද කරන්න ඕනේ? දැන් හොදට වාඩි වෙලා කය ඍජු කරගෙන පංච නීවරණයන්ගෙන් හිත බැහැර කරගෙන වාසය කරන්න දැන් පුරුදු වෙන්න කියනවා. දැන් ඒතර එකපාරටම යාට ඒක වුණාද? දැන් බලන්නකො පියවරින් පියවර පියවරෙන් පියවර තමයි ආයතනට ආවේ. ඊට පස්සේ ඔන්න දැන් පංච නීවරණයන්ගෙන් බැහැර වෙලා දැන් යා වාසය කරනවා. දැන් යා සතර සතිපට්ඨානය තුළ සීත පිහිටුවා ගන්නවා. ඔන්න සතිපට්ඨාන කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨානීය සිත පිහිටවා ගන්නවා. සිත පිහිටවා ගන්න වාසය කරනකට බුදුරජාණන් වහන්සේ වදාරනවා අචිරවත ධම්මයා කවුරු වගේද කියනවා. මෙයා දැන් අර කාමේනമിതി වනාන්තරෙන් එළියට ඇවිල්ලා ඒ වගේම අර දමණය කිරීම පිණිස කණුවක ගැට ගහපු අලියා. ඔව් හස්ති රාජයා කණුවේ ගැට ගහලා දමණය කරලා අර කැලෑ ගති ඒ ඇතාගෙන් අයින් කළා. කැලෑ සිටිවිලි අයින් කළා. කැලෑ ආකල්ප අයින් කළා. කැලෑ ක්‍රියා අයින් කළා. අයින් කළේ මිනිස් ගති ගුණ ඒ ඇතාට ඇති කළා. ආන්නේ වගේ තමයි කියනවා මේ ආර්ය ශ්‍රාවකයා සතර සතිපට්ඨානී සිත බැඳගෙන සතර සතිපට්ඨාන සිත පිහිටුවාගෙන සතර සතිපට්ඨානී සිත පවත්වගෙන ඉන්නකට මොකද වෙන්නේ? අර කාමයේ හිත ඇදිල යන එක අඩුවිවි යනවා. කාමයේ හිත සිටිවිලි කාම සංකල්පවල හිත නැවත නැවත ඇති වෙන එක අඩුවිවි යනවා. දිවිල මොකද වෙන්නේ? නික්කම්මේ හිත බැස ගන්නවා. බැසගත්තම මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේව දාලා නිවන අවබෝධ වෙන්න සුදුස්සෙක් බවට යාපත් වෙනවා. ඊරවසි බුදුරජාණන් වහන්සේව දැන් පුහුණු කරනවා කියන මහණෙනි දැන් ඔබ භික්ෂුව දැන් ඔබ පළවෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරන්න. දැන් එයාට පුළුවන් පළවෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරන්න. දැංගුන්න වාසය කරනවා. ඊට පස්සේ කියනවා දැන් ඔබ දිවිනි ධ්‍යානිය පුදවාගෙන වාසය කරන්න. දැංගුන්න යා දිවිනි ධ්‍යානිය පුදවාගෙන වාසය කරනවා. ඊට පස්සේ කියනවා දැන් භික්ෂුව ඔබ තුන්වෙනි ධ්‍යානිය පුදවාගෙන වාසය කරන්න. දැන් හතරවෙනි ධ්‍යානිය පුදවාගෙන වාසය කරන්න. ඊට පස්සේ කියනවා දැංගුන්න දැන් හිත ආනින්ජප්පත්ත. ආනින්ජප්පත්ත කියන්නේ දැන් අර අර දැන් අලියව තිබ්බේ අතපය හොල්ලන්නේ නැතුව නැට්ට හොල්ලන්නේ නැතුව අර අලියාගේ අන්තිම ටෙස්ට් එක ආන් ඒ වගේ දැන් මියා ඔන්න ආනින්ජප්පත්ත. දැන් මියාගේ හිත බාහිර ලෝකෙට ඕන හැටියට හෙළෙවෙන්නේ නැති ඌමනා විදිහට හිත 100% පවත්වාගෙන යන්න පුළුවන් යාට දැන්. දැන් හරවන්න කියන හිත ආපස්සට. දැන් බලන්නේ කියන පෙරවා ආපු ගමන. ආන්න දැන් පේන්න ගන්නවා පුබ්බේ නිවාසානුසති ඥානි. පෙර මම මේ වගේ ජීවිත ගෙවලා තියෙනවනි, මම මෙහෙම ගෙවලා තියෙනවනි, මෙහෙම ඔන්න පේන්න ගන්නවා යාට. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ භික්ෂුව දැන් භික්ෂුව ඔබ බලන්න කියනවා මේ ලෝක සත්‍ය අධ්‍යා. මේ ලෝක සත්‍ය අධ්‍යා බලන්නයි කියන මුන්දල මෙරිල් පලච්ච කාලෙක යන්නේ කොහෙද කියලා. එතට පේන්නේ මොකද්ද? හොඳ රැස් කරන අය සුගතියේ උපදිනවා. පව් කරන අය දුගතියේ උපදිනවා. එහෙමනම් මේ සුගතිය දුගතිය කියන දෙක හැදෙන්න මොකෙන්ද? තමන්ගේ ක්‍රියාව මත. තමන්ගේ ක්‍රියාව මත මේක තියෙන්නේ. තමන් කායිකව වාචසිකව මානසිකව යම් ක්‍රියාවක් කරනොත් ඒක මත තමයි මේ මේ මේ සුගති දුගති දෙක මේන් මේ අවබෝධයට එනවා. ඒක තමයි දෙවෙනි විද්‍යාව චතුූපපාත ඥානයි. ඊට පස්සේ හිත යොදන්න කියනවා චතුරාරි සත්‍ය ගැඹුරින් දකින්න. දුක දුක හටගන්නේ මෙන්න මේ මේ කාරණා නිසා. දුක නිරුද්ධ වීම, දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. එතකොට ඊට පස්සේ ආශ්‍රව මේ කෙලෙස් මේක දැසගෙන තියෙන ආකාරය මේ කොහොම හිතින් බැහැර කරන්න කියනවා. ආන්න නිකෙලස් වෙලා මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම අරහත්ත්වයටපත් වෙලා රහතන් වහන්සේ නමක් බවට යාපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මෙයා හරි දැන් ආනින්ජප්පත් දැන්. ඒ කියන්නේ දැන් මෙයා මේ බාහිර ලෝකයේට හොලවන්න බැරි එක්කෙනෙක්. කොහොමද? දැන් යා හොඳට ඉවසනවා සීතල. එයාට සීතල වෘතු දෙනවා. රස්නි රස්නි වෘතු දෙනවා. පිපාසි වෘතු දෙනවා. බඩගින්න ඔරොත්තු දෙනවා. මැසි මදුරුවන්ගෙන් එන පහස ඔරොත්තු දෙනවා. දුරුත්තානං දුරගතානං වචන නපුරු ලෙස නින්දා පහස කියනවා. එව්ව ඔරොත්තු දෙනවා. උපන්නානං ශාරීරිකානං වේදනානං උපන්න ශාරීරික වේදනා ඔරොත්තු දෙනවා. මාරාන්තික වේදනා ඉවස කරනවා. ආන්න දම්යා සියලු රාග දේශ මෝහිතින් බැහැර කළා. නිකලස් බවට පත්වලා ඉන්නවා. අන්න යා තමයි ආහුනේය, පාහුනේය, දක්කිනේය, අංජලි කරණේ, අනුත්තරම් පුණ්‍යක්කිත ලෝකස්ස. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ නිසා ආචිරවත වයසට ගිය ඇති දමණය නොවි මරණයට පත් වෙනොත් නම් ඒ ඇතා දමණය වුණා කියන ගණයට අයිති වන්නේ නැහැ. ඒ වගේම මධ්‍යම තරුණ වයසව ඇති දමණය නොවි මරණයට පත් වෙන නම් ඒතත් දමණය වුණා කියන ගණයට අයිති වන්නේ නැහැ. පොඩි ඇත් පැටියෙක් දමණය නොවි මරණයට පත් වෙනවා නම් ඒ පොඩි ඇත් පැටිය පොඩි වුණා කියලා දමණය වුණා කියන ගණයට අයිති වන්නේ නැහැ. ඒ වගේ තමයි යම් දවසක යම් භික්ෂුවක් වයසට ගිහිල්ලා මරුණා කියලා වයසට ගිහිල්ලා මරුණා කියලා කෙලෙස් සහිතව මරුණේ එයා දියුණු වෙලා දමණය වෙච්ච මරණයක් හැටියට යාට අයිතියක් දමණය වෙච්ච මරණයක් හිමි වෙලා නැහැ. යම් භික්ෂුවක් මධ්‍යම වයසදී මැරෙනවා නම් කෙලෙස් සහිතව නම් මැරෙන්නේ දමණය වෙච්ච මරණයක් නැහැ කියනවා. යම් භික්ෂුවක් කුඩා වයසේ නම් මැරෙන්නේ කෙලෙස් සහිතව නම් මැරෙන්නේ එයාටත් දමණය වෙච්ච මරණයක් නැහැ. යම් ඇතෙක් මහලු වෙලා මැරෙනවා. හැබැයි හොඳට දමණය වෙලා නම් මැරෙන්නේ දමණය වූ ඇතෙක් බවට යාපත් වෙලා තමයි ඒ මැරෙන්නේ. යම් ඇතෙක් මධ්‍යම වයසේදී මැරෙනවා නම් හොඳට දමණය වෙලා දමණය වූ ඇතෙක් බවට පත් වෙලා මැරෙන්නේ. යම් ඇතෙක් පොඩි කාලේ මැරෙනවා නම් දමණය වෙලා දමණය වෙච්ච ඇත් පැටි හැරීටයි මැරෙන්නේ. ඒ වගේ තමයි අචිරවත යම් භික්ෂුවක් වයසට ගියා, වයසට ගිහිල්ලා ඉන්නවා නම් රහතන් වහන්සේ නමක් හැටියට, එයා මරණයට පත්වන්නේ කලුරිය කරන්නේ දමණය වෙච්ච කෙනෙක් හැටියට. යම් භික්ෂුවක් මධ්‍යම වයසේදී හරුලි කලුරිය කරනවා නම් එයා රහතන් වහන්සේ නමක් හැටියට නම් කලුරිය කරන්නේ, එයා දමණය වෙච්ච කෙනෙක් හැටියට කලුරිය කරන්නේ. යම් භික්ෂුවක් පොඩි කාලේ මරණයට පත් වෙනවා නම් ඒ පොඩි කාලෙම එයා නිකලෙස් නම් එයා මරණයට පත් වෙන්නේ දමණය වෙච්ච කෙනෙක් හැටියට. ඒකට තමයි දන්ත භූමි, දමණය වෙච්ච, දමණය වෙන භූමිය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දන්ත භූමිය කියන සූත්‍රයේ මේ දමණය වෙන ආකාරය ලස්සනට පෙන්වා දුන්නා. දැන් බලන්න මේ දේශනාවල් ඒ කාලේ අහලා මෙතින් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා පුහුණු වෙච්ච වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල තමයි රහතන් වහන්සේලා මාර්ගඵලලාභින් ආදී සියලු දෙනාම බිහි වුණේ. බිහි වුණේ මේ වැඩපිළිවෙල තුළ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙලේ මිසක් වෙන වැඩපිළිවෙලක නෙමෙයි. ඉතින් අපිට අඩු ගානේ අර අන්‍යාගමික තවුස පැහැදුනා වගේ අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද? බුද්ධිමත් කෙනෙක් හරියට අපි කොහොමද මේ ක්‍රමේ ප්‍රතිශීප කරන්න කොහොමද? මිනිස්සෙක් මේම පුහුණු කරනවා නම් කෙනෙක් මේම පුහුණු වෙලා නිකලෙස් වෙනවා නම් මේක මං කොහොමද ප්‍රතිශීප කරන්න බුද්ධිමත් කෙනෙක් හරියට? අන්න ඒ වගේ පැහැදීමක් අපිට ඇති කරගන්න ඕනේ අඩු ගානේ. එතකොට මොකද වෙන්නේ? අපිට නියම පැහැදීමට ඒක උපකාරී වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවල් අහනකොට මේ දේශනාවල් උගන්වන්නේ මේ ලෝකේ නිදහස් වීමක් ගැන නේද? ලෝකෙන් ඈතර වීමක් ගැන, නිකලෙස් වීමක් ගැන. මේකට උවමනා කරන කුසලතාවයේ මිනිසයන් තුල නැතුව නෙවෙයි. අපි නිතර නිතර මේක කතා කළේ නැති නිසා මේ ධර්ම කතාවේ, ඒ කියන්නේ බුද්ධ වචනේ අපි නිතර භාවිතා නොකරපු නිසා මේක අපිට හරිම ආගන්තුකයි. දැන් අපි මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කරන්න ඕනේ කියන කතාවල් අපි කියන එකට එකපාරටම නිකන් ඉස්සෙල්ල මහවට නිකන් අමුතු වගේ නේද? අමුතුයි අපි අහලා නැහැ. අපි අහලා තියෙන්නේ මේක මේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් කියලා නෙමෙයිනේ. අපි අහලා තියෙන්නේ කොහමද? කවදාද දන්නේ? Nobody knows. කවදාද කවුරුවත් දන්නේ නැහැ ඒක. ඒ මොකද හේතුව? පැහැදීමක් නැහැ බුදුරජාණන් වහන්සේ ගැන. මෛත්‍රී බුදුහාමුදුරු කරේ තියෙන පැහැදීමත් අපේ ස්ථිර ගන්න නෙමෙයි. අපි දන්නේ නේ ඉදාටත් අපි කියයි මේකම. මේ කතාවම කිය අපි ඊළඟ බුදුහාමුදුරු හම්බෙන්නේ යන් කියලා. මොකද හේතුව? පැහැදීම නැහැ. පැහැදීමක් ඇති වුණා නම් ඒ පැහැදීම ඇති වෙච්ච දවසේ ඉඳලා පිහිට තියෙන තමන්ට. තමන් අන්නේ පිහිට ඇති කරගන්න කල්පනා කරන්න ඕනේ. ඒක තමයි ජීවිතේට තියෙන ලොකුම ලාභය. බුදුරජාණන් වහන්සේ දැන් බලන්න මේකේ බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති. මේ දමණය කරනවා. දැන් මේ දමණය කරන ක්‍රමයේ දැක්කනේ මේ තියෙන්නේ. මේ ක්‍රමයට ඉතින් උන්වහන්සේගේ ඉතින් කුසලතාවය ඉතින් හරීම ඒක අපිට හිතා ගන්නත් බෑ. ඉතින් උන්වහන්සේගේ ආශ්චර්යවත් කුසලතාවය. ඒ කුසලතාවත් එක්ක උන්වහන්සේ මේක මේ උන්වහන්සේ දමණය කරගෙන යන මේ සත්‍යයන් දමණය කරන කුසලතාව බැලුවාම ඒක මේ අපිට හිතා ගන්න බෑ. බුදු කෙනෙකුට විතරයි මේ ආශ්චර්ය කරන්න පුළුවන්. ඇයි හැම පැත්තෙම බාධක නැති කරන හරි ලස්සනට පාර හරි ගස්සලා දෙනවනේ ධර්මය අවබෝධ කිරීම පිණිස. ඊට පස්සේ ඉතින් ඒ යුගයයි ඔක්කොම අවබෝධ කළා. අනුත්තර පුරිස ධම්ම සාරති. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කළ භික්ෂුන් වහන්සේලා කෝටි සංඛ්‍යාත කුටි සසරින් එතෙර වුණා. ඒ නිසා අපටද මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. අපිද පැහැදීමෙන් යුතුව බුදුරජාණන් වහන්සේව සරණ යමි. සාදු. දා පැහැදීමෙන් යුතුව අපි ශ්‍රී සද්ධර්මයේ සරණ යමි. සාදු. අපිත් ඒ ආරි ශ්‍රාවක සංඝරත්නයේ සරණ යමි. සාදු. සාදු. සාදු.